දේශපාලන නායකත්වය සහ මහමැතිතුම අතර දේශපාලන සම්බන්ධ යහපාලනය කිරීමේදී බිම්මට්ටමේ ජනතාවත් එක්ක ගනුදෙනු කරන පළාත් පාලන ආයතනවල දූෂණය අවම කිරීමට නිසි වැඩපිළිවෙළ පළාත් සභාවට අපි බලය විමධ්‍යගත කරලා තියෙනවා. අපි දන්නවා යථාර්ථ දිහා බලනවා සමහර පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරු කොන්ත්‍රාත්කරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගමනුත් ඒ මානසිකත්වයෙන් අපි ඈත් වෙන්න ඕනේ. කියන්නේ මන්ත්‍රි කෙනෙක් හිතනවා නම් මම මන්ත්‍රී නිසා මට කොන්ත්‍රාත්කයක් හම්බුලා ඒකෙන් යම් ලාභයක් උපයන්න පුළුවන් කියන එක මන්ත්‍රී වීමේ ප්‍රයෝජනය නැති වෙනවා.